අපි ඉලි විශේෂයක් ඉදිරිපත් කරා. අපි ඒකෙන් 17ක් විතර අපිට යහපත් ප්‍රතිචාර ලබා ගන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම EPF ETF අරමුදල් එකතු කිරීම කියන කාරණේ අපිට අත්විඳව ගන්න හැකියාව ලැබුණා. පෝරසාන ආධාරයේ මෙතෙක් තිබුණේ නැහැ තේ රබර් සහ පොල් වලට, තේ රබර් පොල් වලට පෝරසාන ලබා ගන්න. ඒ වගේම ලීසින් සහ උගස් කීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු වලට ජම්මාකාරය සීමා පනවන්න තිබුණා. අපි ඒක ඉවත් කරගත්තා. ඒ වගේම සමෘද්ධි බැංකු ජාතික ඉදිරි බැංකු එකතු කරනවා කියලා තිබුණා. ඒකත් සපුරාගෙන ඒ වගේම එළවලු සහ පළතුරු සහ අමතර භෝග වලටත් පෝෂණ ආධාරය ලබා ගන්න හැකියාව ලැබුණා.